පොඩි කෙනෙකුට සලකන්න ඕනේ පොඩි කෙනෙකුට විදියට නෙමෙයි. එහෙම සලකුවොත් මොකද වෙන්නේ? ආදරයක් දැනෙනවා. උරතලයක් දැනෙනවා. සෙනෙහසක් දැනෙනවා. කෑම කාලා. එහෙම එකක් එනවා. ඒ දන්නේ නැ මොකද ඒ සංකාව. එහෙම එකක් එනවා. ඒ පොඩි කෙනා තවුරුදු 40 50 ට පස්සේ වැඩිහිටියෙක්නේ. ඒතර වැඩිහිටියෙක්ට වාගේ කතා කරනවා. පොඩි නම කෑම. ආ දන්නේ ගත්තා. එහෙනම් පොඩක් විවේක ගන්න. අර ලොකු කෙනෙක්ගේ මානසිකත්වෙම ඉන්නවා. එතකොට ආදරයක් සෙනෙහසක් ලෙන්ගති කවම කිසිම අනුකම්පාවක් මොකවත් නැයි අර ලොකු කෙනාට වාගේ තමයි සලකන්නේ. එහෙම තමයි සාසනෙ ඉත හදන්න ඕනේ. එයාමනේ ලොකු වෙන්නේ. එයාමනේ කසිප්පු ගාලා කකුල් අතරින් යන්නේ. හැබැයි පොඩි කාලේ හැමෝම වඩාගෙන ඉන්නවනේ අර කසිප්පු ගාලා පාර වැනි වැනි යන කෙනා කවුරු තිබින්නේ නැහනේ. ඌවා ගැක්කම පොළුවලින් ගාලා එලවනවා නැයි. ඒ පොඩි කාලෙත් එයාගේ මේ චරිතය දැක්කනම් පොඩි කාලේ තිබින්නේ නැහනේ. සාසනේ අපිට ලෝභ දේශ මොහ ඇති නොවෙන්න ආදරය කරුණාව මෛත්‍රිය කියන මේ වලින් අපිට බැඳීමක් ඇති නොවෙන්න අපි ඒ කෝණෙන් දකින්න ඕනේ. කෝණෙන්නේ ඒක වෙනසින් දැක්ක. එයා තුළ තියෙනවා. එයා දන්නෙත් නැහැ. එයා තුළ වැඩිහිටියෙක් ඉන්න බව දැනුත් ඒ වැඩිහිටිය ඉන්නවා. මතුවෙලා නැහැ. ඒ ඉන්න එක්කෙනා තමයි දකින්නේ. එතකොට එහෙම ප්‍රශ්නයක් දැන් පොල්ගෙඩිය මෙතන වැල දැම්මාම මතුවෙන්න ඕන පොල්ගෙඩියක්නේ. අබ ගාක්නේ මතුවෙන්නේ. අඩි 25ක් විතර උසයි. අතු තියන 40ක් විතර වලු තියන 3-4 මෙච්චරේ වාවේ කොහමද? එනම් මේ පසම නේද පොල් ගාඋනේ. බීජේ දුන්නාම අංකුරේ ගෙඩියකින් දුන්නාම මේ පසම තමයි වෙලා පොල් ගෙඩි 1000ක් විතර වෙලා. මුරේකට පොල් ගෙඩි 70ක් 80ක් කැඩෙනවා. අවුරුදු ගාණක් කැඩෙනවා. මේ පසමයි ඒ බවට පත් වෙන්නේ. පොල් බවට, ගා බවට, අතු බවට, මල බවට, මුල් බවට ඔක්කොම පත් වෙන්නේ ගා මේ පසමයි. එනම් මේ පස්සේ අර ඔක්කොම ටික තිබුණා පොල් ගෙඩි 1500ක් තිබුණා. මතු කරන්න බීජ තිබුණ නැහැ. අර බීජ වල දාපුවම 1500ම එළියට එනවා පොල් ගෙඩි පොල් ගෙඩි. එනම් මෙතන තිබුණා ඒවා. හැබැයි කවුරුත් ඒක පිළිගන්නේ. තාපසයාක පිළිගන්නේ. එයා දන්නා මෙතන ඒක තියෙනවා කියලා. ඒක බැලුවම රාගයක් එන්නේ නැහැ. දැන් හොඳ ලස්සන කාන්තාවක් නේ. අපි කියමු අවුරුදු කුමාරි කියලා. කොල්ලෙක් ඉන්න පෙම් බැඳිලා. වරෙන් වරෙන් ඉඳගන්නේ පොඩ්ඩක් ඉතින්. මායා අරම සොෆ්ට්වෙයාර් එකට දානවා. දාලා අවුරුදු 5 මෙහෙමයි පොඩක print එකක් ගත්තා තියාගන්න මේක අවුරුදු 5 ගියා. ඒ වයසේ වගේ නෝව පොඩක් අවුරුදු 10 පොටෝ එකක්. ගොඩක් වයසනේ කොණ්ඩේ පැයිලානේ. මේ මොකද මෙච්චර මේ තරබාර. ඔව් ඔව් ඒතර ළමයි 3 දෙනෙක් ඉදන් ආවම ඕම වෙනවා. අවුරුදු 25 40 ඇතැන් 90 ගත්තාම උන් කල්පනා කරන මෙයා බඳින්න කැමති නෑනේ. එයා තමයි මෙයා. එට උදේ මගුල තියෙන මූ පැන්න මාන උනා. ගෙදරින් කතා කරන පුතේ කොයි දෙන්නේ? එහෙම කතා කරන්න එපා මෑම්දුරන්ට. කට්ටිය කරුණ මොකද උනේ? ගියා. එයා වේරුණා. ඒක දකින්නේ. ඒක දකින්නේ නැති නිසා තමයි රාගෙන් එතනට යන්නේ. හැබැයි ඒක දකිනවා. එයාට තවද 80 කෙනෙකුට කල්පනා කරන අර බැඳපු මිනිස්සු අතර බලන්නකො මේක වැරෑලි වෙලා. එදාට දකිනවා. කර කියන දෙයක් නෑ. තේරම් ටික වැරදිලා. පරම සත්‍ය දැක්කේ නෑ. වර්තමානය තුල තියෙන දේ නිත්‍යයි කියලා දැක්කා. මේක අනිත්‍ය වෙන ධර්මතාවය දැක්කේ නැහැ. එහෙම තමයි මේ ඔක්කොම ඉන්නේ. පස්පව වලට આવෙන්නේ මිනිස් ඒ විදිහට. ඇයි අපට ජීජෙදර කින්ද බැරි? ඇයි අපට පැවැත්ම තුළ ඉන්න බැරි කිව්වොත් මේක තමයි තියෙන ප්‍රශ්නේ. අපේ යට පේන ක්‍රමය මේක. ඒ නිසා අපිට කිසිම සමාජයක කිසිම ජීජෙදරක ඉන්න බවරතු දෙන්නේ නැහැ. කැලෑව විතරමයි වරතු දෙන්නේ. මේක දැනගත්ත හැමෝටම මේක වෙනවා. ඒගොල්ල ඔක්කොම ආරණ්‍ය ගත වෙනවා, රුක්ක මූල ගත වෙනවා, රසිත ගත වෙනවා. ඒ කටිට සමාජයේ කෙවල් දොරල් වරතු දෙන්නේ නැහැ. ඒක පේන්නේ නැත්තම් එයාට ඕනම අපායක් වරතු දෙනවා. ඕනම තැනක් වරතු දෙනවා. ලෝකේ ලස්සන පේනවා කියන්නේ එයා තුළ මොනවද තියෙන්නේ? රාගය. ලස්සන පේන්නේ රාගය. රාගය උම්මත්තකල වැඩි වෙච්ච කෙනෙකුට අවුරුදු 95ක ඇරමිටෙන් යන වයසකම කාන්තාවක් නිකන් රැජිනක් වාගේ පේනවා. ඒ රාගය ඉවර වෙච්ච එක මොකද්ද මේ කුණු ගොඩක් එක්ක මේ පරාද මේ වගේ එයාට යවම පිළිකුල්. ඒ රාගේ වෙලාවේ කිසිම අවලක්ෂණක් පේන්නේ නැහැ. හැමදේම ලස්සනයි. රාගෙට ලස්සන පේන්නේ. කවුරු හරි කෙනෙක් දැක්කාම මොන හරි දෙයක් දැක්කාම ලස්සනයි කියලා දැනෙනවනම් එයා දැනගන්න ඕනේ එයාතුල තාම රාගේ තියෙන බව. ඒ රාගෙට තමයි ලස්සන පේන්නේ. මිනිස්සු ලස්සනට පේනවා ගේ වල දොරවල් බඩමුට්ටු ඒ කොට්ට ඇතිරිලි ඒ සිරප්පු කුඩ මේමපල ලස්සන පේනවනම් ඒ කියන්නේ රාගේ තව තියෙනවා එයාතුල. රාගේ නිරෝධ වෙච්ච කෙනෙකුට ලෝකෙ කිසිම දෙයක් ලස්සන පේන්නේ නැහැ. උරු බෝටිය කියලා යාට මේ ලෝකෙ මොකවත්ම නැහැ. ඒ එහෙම තියෙනවනේ යාට රාගෙ නැහැ. රාගෙ තියෙනවද නැද්ද කියලා එහෙම තමයි හොයන්නේ. නැත්තම් මට රාගෙ නැහැ කියලා මට කියන්න බෑ. මේ ලෝකෙ මොකවත් ලස්සන නැහැනේ ස්වාමිනේ. කිසිම දෙයකින් මිනිස්සු ලස්සන කියන්නේ මොනවද? මේ ලස්සන කියන්නේ ටිකක් ඇඩරුව. ඇඩරුව කියන්නේ එක ලස්සනක්ද? හැම එකටම ඇඩයක් තියෙනවනේ. එයාට මේ ලෝකෙ කිසිම ලස්සනක් පේන්නේ නැහැ. ඒ කියන්නේ එයා බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනෙක්. එයා රාගය හඳුනන්නේ නැහැ. අර සෙරප්ප දෙක නම් කීයද ගත්තේ? 300 හරි ලස්සනයි මේ ලෙදර්නේ. එයාට රාගය තියෙනවා. මොනම දේ තුලින්වත් ලස්සන පේනවා නම් රාගය තියෙනවා. මොනම දේ තුල හරි වටිනවා කියලා පේනවා නම් ලෝභය තියෙනවා. අඳුර මේක අර ඖෂධ මෙට්ටයක් නේ. උඹස් ගානකම් මෝ සෙල්ලන්නේ මටත් එක පූජා කළානේ. ඒ වටිනාකම් පේන්නේ මොනවටද? එයාගේ ලෝභෙට. එයාගේ ලෝභෙට. එයා කියන ලෝභෙ මං ජීවිත කාලේ දැනෙලා නැම ඔක්කොම අත් කරලා තියෙන්නේ. තේනාසන දාන් දීලා ඔක්කොම හෙලිකොප්ටර් අතින් මේකත් මං දුන්නනේ. තට්ටු පහේ ගියා. ආයි සිම්පුල්ලේ කුඩ තට්ටු ඔක්කොම දීලා ආවේ. එහෙම කියන අඳුර බාටා මේ කරන්නේ. DSI නේ ආරල උන්ද හරි සනීපය හඳුනේ. දේ වටිනාකම එයා දන්නවනේ. ඒ වටිනාකම දකින්නවා කියන්නේ ලෝභය තාම තියෙනවා එයාට. එයාගෙන් ආනවා කාට ටිකක් බෑ අඳුරෝ කාට. අඳුරෝ පළුඩා ටිකක් බෑ අඳුරෝ පළුඩා මේ හරියන්නේ නැහැ. මම දෙලුන් යුසෙත් දෙලුන් ටික අවලන්දම. වටිනාකම ආවද නැද්ද? ලෝභය තියෙනවා. ලෝභෙට තමයි මේ වටින රාතේකට ආනවා ස්වාමීන් වහන්සේ කසාය ටික. එමයි ස්වාමිනී කසාය අදන්න කොත්තමල්ලි නෑ ඔබ වහන්සේට මේ කොඹ පොත ටික. එහෙමයි ගිලබණ ස්වාමිනී කොඹ පොත මෝරලා නෑ ඔබ වහන්සේට කාට ටික. එහෙමයි. ඇයි උන්වහන්සේ විරුද්ධ වෙන්නේ නැත්තේ? ලෝභයක් නෑ. කිසිම දෙයක වටිනාකම මොනවා හරි කමන්නේ දෙනවනේ. ඒක වළඳනවා. ඒක තුල උන්වහන්සේට සංකල්පයක් ගොඩ නැගෙන්නේ. ඒ නිසාලු උන්වහන්සේ රහ අරුණාන්තේ වචන එනකොට උන්වහන්සේ වෙනස් වෙනවා. දෙලුම් ටිකක් අහඳුරන්නේ දෙලුම් දුර්ලභ ගතේනේ. වලඳ පොකිලා කියනවා. වලඳලා ඉවර වෙච්ච ගමන් කියනවා අඳුරන්නේ ඕස්ට්‍රේලියන් ඇපල් ජූස් ටිකක් දිනා. අනේ අහඳුරන්නේ පුටක් දෙන්නේ එක. වටිනාකම දැනෙනවානේ. මේ වෙනස යට තියෙන මේ වෙනස දකින්නවා කියන්නේ ලෝභය තියෙනවා. ලස්සන පේනවා කියන්නේ රාගය තියෙනවා. කැමැත්ත අකමැත්ත තියෙනවා කියන්නේ එයා තුළ ද්වේෂය තියෙනවා. අනේ අපි හාඳුනේ මොකද්ද මේක? මොකක් පිරිසිදු කරලා නැහැ නේ හාඳුනෝ. පාපිච්චරි අවෝදන්න එපා. ඒ කියන්නේ මොනවද තියෙන්නේ? එයා තුල ද්වේෂය තියෙන බවය කියන්නේ. ඒ කැමැත්ත අකමැත්ත තුලින් එයා ප්‍රකාශ කරනවා එයා තාම ද්වේෂය තුල ඉන්නවායි කියලා. එහෙම තමයි දැනගන්නේ. කෙනෙක්ගේ ඉරියව් වලින් එයා තුල ලෝභ දේශ මොහ තියෙනවද කියලා දැනගත්තම අපි දන්නවා මෙයා රාත් නැහැ කියලා. පාපිච්චක් කියනවා එයා තකුල පියදලා නැහැ. ඒක පියදන්න බැහැ. ඒ තරම් මඩ. ඒ තරම් වැලි. ගන්ධ වැලි. මෙහෙම ගැසුවොත් පිටිය බඳින වැලි තියෙනවා. එයත් ඒක තුළින් පතුන. ඒකට මොකවත් කියන්නේ නැහැ. එහෙම එකක් නැහැ. කැමැත්ත අකමැත්ත මේක මෙහෙම තියෙන්න ඕනේ මේක මෙහෙම තියෙන්න ඕනේ කියලා නැහැ. උනාන්සල දෙනවා පොඩි පැදුරු කැල්ලක් දාලා. සාමිනී මේක සැතපෙල්ල. ඕම වැටලා ඕම සැතපෙලා ඉන්නවා. ඔට් එකෝ කියලා ආන්නේ. එහෙම කැමැත්තක් අට ගන්න. ඒ තියෙන දෙයට අඩ ගැහෙනවා. ඔට්ටයක් නක් ආන්නේ මේ ඇඳ ඇතිරිල්ලක් නක් කොහොමද මේක? එහෙම කියන්නේ නැහැ. කැමැත්තක් අට ගන්නවා නම් ද්වේෂය තියෙනවා. අකමැත්ත අට ගන්නවා නම් ඒ ද්වේෂය තියෙනවා. කැමැත්ත අකමැත්ත මත තමයි අපි චෙක් කරන්නේ. යාට ද්වේෂය තියෙනවද නැහැ. එහෙනම් ලක්ෂණ පේන්නේ නැහැ කිසිම දෙයක්. අපි හොඳට ලක්ෂණ ඒවා තියලා බලන උන්වහන්සේගේ ප්‍රතිචාරයක් නැහැ. එහෙනම් රාගෙත් නැහැ. කිසිම දෙයකින් උන්වහන්සේ වටිනාකමක් දකින්නේ නැහැ. ලෝභෙත් නැහැ. ඒකාන්ත වශයෙන්ම සෙම වැඩි වුණාම භික්ෂුවකට රාතේකට සෙම වැඩි වුණාම රාතන් වහන්සේ වැඩිපුරම මේ වළඳන්න ඉල්ලන්නේ මොනවද? සැර ලුණු මිරිස් කට්ට සම්බෝල ටිකක් සැරට හොද්දක් ඉල්ලනවා. ඒ කෑදරකමද ලෝභෙද එමෙත කය අවශ්‍යතාවයද? බඩදරු අම්මා අලු කන්නේ ගඩොල් කන්නේ අඟුරු කන්නේ කෑදරකමට නෙමෙයි. ඒ දොළ දුක තුලින් ඇතිවෙන්නා වූ මේ අවශ්‍යතාවය. ඒ කයට කෙමිකල් එක ඕනේ. ඒ නිසා තමයි ඉල්ලන්නේ. හාන්දුරෝ නිරෝධය කියලා කියන්නේ ඒ කියන දැනීම. ඒ ක්‍රියාකාරීත්වය 100ෙන් දකින්න කියලා විතරයි කියන්නේ. ඒ දැකීමම තමයි නිරෝධය. 84000 100ට තමයි දේශනා කරලා තියෙන. එතනින් යාට වෙන එකක් නැහැ. සම්මා සතිය තමයි සම්බුද්ධ ශාසනය. සම්මා සතිය තමයි නිර්වාණය. සම්මා සතිය තමයි නිරෝධ සමාපත්තිය. එතනින් යාට එකක් නැහැ. සතියෙන් තමයි ගොඩ යන්න තියෙන්නේ. සතිය කියන අර කැලෙන්ඩරේ තියෙන දින හත නෙමෙයි. සිහිය. සමාධිය කියන්නේ ඒක තුලින් හට ගන්නා වූ ස්තම්පත් භාවය. නිරෝධය නෙමෙයි. ස්තම්පත් නිවීම කියන්නත් පුළුවන්. නිවීමට වඩා නිවීම දැන් අපි 100ෙන් ඉන්න කොටත් එනවනේ. ඒක අර 100ත් එකම නිවිල යනවා. දැනීමක් නැතුව යනවා. රේඩියෝ එකේ channel 500ක් තියෙනවා. එහෙම් කියනවා FM කියනවා, FM 123 කියලා කියන SW කියනවා. මේ විදිහට මේ ගොඩක් තරංග තිනවා, ඉස්සරහා තින ගොඩක් ඒවා මේ කරකන කරන ගොඩක් channel ආව වෙනවා. අර switch එකක් තින on off කියලා, අර off කරනවා. අර channel තියෙනවා. හැබැයි මොකවත් ඇහෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේ කොටට දාපු ගමන් කනක් ඇවිලා ඉන්න බෑ. ඒ තරම් කතන්දර කෝටියක් විතර ඇහෙනවා මේකේ. හැබැයි අර off නිසා මොකවත් ඇහෙන්නේ නැහැ. සමාධිය කියන්නේ ඒ වගේ එකක්. සිත off වෙනවා. අදයි තේරම ටික තියෙනවා. අවදි වෙච්ච ගමන් සමාධියෙන් පොල්ල ගන්න කෝ අරු ආවද කියලා. කවුද ස්වාමිනික? ඇයි අර මිනිස්සයා ස්වාමිනී? එයා මැරිලා දැන් මාස 3යි කියලා කියනවා. බලනකොට මේ මනුස්සයා සමාධියෙන්ද අවුරුදු ගන්න. ඇහැරලා අර මිනිස්සයා අර දෙය කළානේ. කලි ගන්න තමයි ගන්න. බලනකොට මේ මනුස්සයා 3 මාස දානේ දීලා ඉවරයි. ඒ වගේ අර ස්විච් ඕෆ් කරා වගේ එකක් වෙන්නේ. නිරෝධ සමාපත්තියට ඉදිරියේ සම්මා සමාධියවත් වටින්නේ නැහැ. සම්මා සමාධිය සමාධියක් මිස පිරිනිවන් පෑමට ලැබෙන රාත්පලේ නෙමෙයි. සම්මා සමාධිය රාත්පලයක් කියලා කිසිම තැනක බුදුහාමුදුරුවෝ කියලා නැහැ. නිරෝධ සමාපත්තියයි රාත්පලේ. සම්මා සමාධිය කියලා කියන්නේ සම්මාවේ දැකීම නිසා අටගන්නා වූ තැම්පත් ස්වභාවය. සම්මා සතිය කියලා කියන්නේ හැමදේම නිවැරදිව දැකීම නිසා අටගත්තා වූ මානසික සුවය. සම්මා කම්මන්තිය කියලා කියන්නේ හැමදේම නිවැරදිව දැකීම නිසා අටගත්තා වූ යහපත් ජීවිතය. සම්මා වාචාව කියලා කියන්නේ යමක් මනාකොට තේරුම් ගත්ත නිසා කතා කරන නිවැරදි වචන විලාසය. ඒ පරාජිකා ධර්ම පිළිබඳව, කාමයේ පිළිබඳව ඒවා පොඩ්ඩ බලන්නක විනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේවල්. ගුණ වර්ප කියන එකක් නෑ. කය අවයවයෝ. කයේ තියෙන අවයවයන් නම කිනකොට අරුත තරහය. ඌට නැද්ද කොයිද? ඌට තරහය. හැබැයි ඒක නිවීමටනේ කියන්නේ. ඒක නිවීමටනේ කියන්නේ. ඒක කැළඹෙන්න කියනවනම් ඒක මිත්‍යා වාචාව. රාගය ගැන මේ කාන්තාවරු පිළිවෙල මෑණිවරු පිළිවඳ වෙන විනය දානවනේ බුදුහාමර මෑණින් වහන්සේලා. ඒ විනයම දානකොට ගොඩාක් කටින් නිකන් රාගය ඇති වෙනවා. ඒක කියව ගම තෘෂ්ණාව අට ගන්න. ඇයි? ඒ කියන දේවල් ඒ කරුණු කාරණා මේ වගේ තමයි රසබ්බ්‍ය පත්‍රය කියනවා වාගේ. ඒ අවයවයන් පිළිබඳව ස්පර්ශ කිරීම පිළිබඳව ඉතින් ඔක්කොම දුඅඳුර කියනවා. කඩෙන් කඩ ඒවා කියනකොට නිකන් ඉන්න කෙනාට රාගේනවා. අර තියෙනකම් මතු වෙලා එනවා. හැබැයි බුදුහාමුදුර අසභ්‍ය එකක් නෙමෙයි ඒ කියන්නේ. ඒක විනය. හැබැයි ඒක කුණු වරප නෙමෙයි. රාගේ ඇතිරෙනකොට එයා සම්මා කම්මන්තෙන් කොහොමද ඇතිරෙන්නේ? රාගේ ඇතිරෙනකොට සම්මා කම්මන්තෙන් කොහොමද ඇතිරෙන්නේ? රාගේ ඇතිරෙන කෙනෙකුට සතියක් තියනවාද? 100ක් තියනවාද? 100න් රාගය පටගන්නේ. එතනදී තමයි ඒක මිත්‍යාවට යන්නේ. එතන තමයි ඒක කෙලෙස් බවට පත් වෙන්නේ. රාතේ සැතපීලා ඉන්නවා. කාන්තාවකල බලෙන් දූෂණය කරනවා. රාතේ ඇරලා බලනකොට ඒව දූෂණයට පත් වෙලා. භාග්‍යතුන්තර කියනවා මෙන් බලන්න භාග්‍යතුන්ත ගාහකයට සැතපීලා කාන්තාවකල කැත වැඩක් කරලා කියන්නේ මට. ඔබ ඉවසුවද? නැහනේ භාග්‍යතුන්ත මන් දන්නේ නැනේ. ආ එනම් පරාජිකා නැහැ. ඉත කාන්තාව පොළොව පලාගෙන යයි අපායට. මෙයාට පරාජිකා නැහැ. පරාජිකා වෙලා නැහැ. සියෙන් හිටියා ඒක ඉවසුවේ නැහැ. එහෙම විඳීම දැනිලා නැහැ. විඳින්න නැතුව කාමයේ ඇතිරෙන ක්‍රමයක් තියෙනවද ලෝක? ඒ නිසා තමයි කාමයේ සුමිච්ඡාචාර කියලා එකක් දේශනා කළේ. ඒ එන එක දන්නවා. ඒ දන්න නිසාම ඒක මෙල්ල වෙනවා. ඊට පස්සේ ඒක විඳින්න ඕනේ කියනකොට එන බවත් ඒ වගේ එකක් ක්‍රියාත්මක බව දැනගන්න එක අපි අතාරිනවා. අත ඇරියට පස්සේ තමයි එතනින් උයලට යන්නේ. උඩරිම යන්නේ. ඔච්චර කිව්වත් ඒක විඳින කෙනා ඒ විඳින මොහොතේ ඒක සම්මාසයෙන් අයින් කරන්න ඕනේ. බැරි වෙලාවත් රාගයේ විඳින කෙනා ඒ විඳින්මින් ඉන්නකොට බැරි වෙලාවත් 100ක් අටගත්තොත් මෙයා වෙන කෙනෙකුට අයිති කාන්තාව මම වැරදි වැඩක් කරන්නේ මම මේ අනාචාරي වැඩක් කරන්නේ මම එයාගේ පතිවත කෙලසනවා මම මේ තරම් දුෂ්ට වැඩක් අසත්පුරුෂ වැඩක් කරන්නේ කියලා දැනගත්ත ගමන් එයාගේ මුළු හැඟම සීතලලා ප්‍රාණවත් වීම එහෙම අඩපණ වෙලා එයාට ඒක කරන්න බෑ ඊටපස්සේ. එතනින් පස්සේ එයාට විනාඩියක්වත් ඒ ක්‍රියාවලිය ඉන්න බෑ. ඒ කියන්නේ සම්මා සතිය කියන්නේ ඒ තරම් ශක්තිමත් එකක්. ඒ සම්මා සතියට බෑ මේ ලෝකෙ කිසිම අසත්පුරුෂ වැඩක් කරගන්න. ඒ නිසා සම්මා සතියෙන් අයින් වෙන්න ඕනේ. එයා කරන දේ හරි මේක මං කොහොමරි කරනවා මේක මං කල යුතුයි කියලා එයා මේ මිත්‍යාවට එන්න ඕනේ. එහෙම දැඩි උපාදානයකට ආවොත් විතරයි ඒක කරන්න පුළුවන් එයාට. රාගේ ඇසිරිච්ච කට්ටියකින් ආලා බලන්න ඒක. ඒ කට්ටියට ගන්න. සම්මාව තිබුණොත් මෙයා වෙන කෙනෙකුට අයිති මම මේ අසත්පුරුෂ වැඩක් කරන්නේ මං වගේ පරේක් නෑ මේ ලෝකේ මං වගේ දුෂ්ටයෙක් නෑ මං වගේ දුස්සීලෙක් මේ ලෝකේ නෑ මම තරම් තිරිසනෙක් මේ ලෝකේ නෑ මෙන්න මේ කරුණු ටික යන මතක් වුණ තේ ක්‍රියාවලිය යට කරන්න බෑ. ඒ කියන්නේ යාට සම්මාසතිය නෑ කියන එක. සතිය තියෙන කෙනා ඒක දන්නවා. එයාගේ හඳුමටවත් මේ ඇඟිල්ලවත් තියන්න එයා දන්නවා එයාගේ අයිතිකාරයා වෙන කෙනෙක් කියලා. ඒ සම්මා සති අයින් වෙන්න ඕනේ. එක යෝගියෙක් හිටියා. ඒ යෝගියාට උපත්යෙන් ටික රාගේ තියෙනවා. එයා බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනෙක් නෙමෙයි දිව්‍ය ලෝකෙන් ආපු කෙනෙක්. එයා රාගේ තියෙනවා. එයා කාම ලෝකේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ. එයා ළඟ පොඩි ශ්‍රාවකයෙක් ඉන්නවා මේ 12ක් විතර සමතන් අදම. එයාට හැමදාම මේ පොඩි කට්ටිය හරි ලස්සනයිනේ. කුංචි කට්ටිය තමයි රාගේනවා. මම ඒක දැනගෙන මම එහෙම කවදාවත් ඇසිරිලා නැහැ. හැබැයි ඒක එනවා යාට. එයාත් දන්නවා එහෙම දුර්වලකමක් එයාට තියෙනවා කියලා. මම ගිහලා ඒක කෙලින් කියන්න බෑ. දැන් ගුරුවරයෙක් නේ යා. මම ගිහලා කිව්වා මේ කොහොමද කම මට පොඩ්ඩක් අර අවුස්සස සම්බල ගිලම්පත ටිකක් දුන්නා. ඉතින් වලදලා. මොකද මේ ඔබ වහන්සේක පාට වැඩිය මොනාර හේතුවක්ද? කනා ටික විවේකයෙන් තවත් අදුක් මම නිකන් කතා කරන ගමන් කියනවා දැන් බලන්න ස්වාමිනි මේ පොඩි කට්ටිය උරතලේට ලක්සන්ට ඉන්නවනේ ලක්සන්ට ඉතින් කට්ටිය මුකුත් කෙලෙස් අඳුරන්නේ නැහැ බැරි වෙලාවත් මේ වගේ පුංචි දරුවෙක් අපි අතින් අතවරයටපත් වුණොත් ඊට පස්සේ අපිට මේ ආශ්‍රමේ ගුරුකම කරන්න පුළුවන්ද සමාජයට මූණ දෙන්න පුළුවන්ද අනිත් තපස්වර ඉදිරිය අපිට පෙනී සිටින්න පුළුවන්ද වහකණ්ඩ නේද අපට වෙන්නේ බෙල්ලේ වැලදා ගන්න නෙවෙන්නේ ඊට පස්සේ අපි සේරමටි කෙවරයිනේ ඒ වගේ සිතිවිල්ලක් අපට එනකොට ඒ ටික පොඩ්ඩක් මෙනේ කරා නම් පොල කෑල්ලක ලියලා ඒ මොහොතේ ඒක කියෙව්වා නම් අපේ හැඟීම් අතුරුදාන් වෙනවා මුළු ඇඟම වෙවුලන්න පටන් ගන්නවා මෙච්චර බරපතල එකක් තමයි කරන්න යන්නේ මගේ ගුරුකම ගියා මගේ නායකකම ගියා මගේ පින ඒ ගෞරවය ගියා තපස් ජීවිතේ ගියා ඒ සංඝය අසුර ගියා සියරම ගියානේ යන්නේ මන් නැහැනේ මෙච්චර දේවල් අයිමි කරගෙන මේ නිന്ദාසගත කැත වැඩේ මම කරන්න ඕනේද කියලා පොඩි සිතිවිල්ලකින් ආවොත් අරක බග්ගාල ගියා අතුරුදන් වුණා. පත්තේ මට වැඳලා කිව්වා වහන්සේ මේක දැනගෙනම ආවේ. මං කියා විලම් ගිලම් පස්සේ වළඳනකම් මං ඒක කිව්වේ නැහැ. ඒකට තමයි ආවේ. පස්සේ ඒක අනුරෝධ කරගත්තා. හොඳ සැබෑ ගුරුවරයෙක් පස්සෙන් ඒ ශාසනය වැඩ සිටියා. ගොඩාක් කට්ටිය ඒව හිතන්නේ. හොරකම් කරන එක ප්‍රශ්න නෙමෙයි. අවුනාම රෙදි යන්නේ නින්න පුළුවන් දෙසේන අතන. අනිත්ට මූණ දෙන්නේ කොහොමද? අවත් දැසනකොට සීමාවේ කියන්නේ කොහොමද? අරුණාගේ සරප්පු දෙක මන් තමයි ඉස්සුවේ ස්වාමීන් වහන්සේ කියන්න පුළුවන් බාටද රුපියල් 120යි. කොහොමද ඒක? ඊට පස්සේ එහෙම ඉන්නේ කොහොමද? අන්දනේ දාලා එල්ලෙන්න වෙනවානේ අපට. ඒ සේනාසෙන් ඉන්න බෑ ටික හිතුවනම් ඒ සරප්පු දෙක රත් තියන්නේ නෑ යා. මොකක්ම් කරන්න කරන්න බෑ යාට. ඒ පිටිපස්සෙන ප්‍රතිඵලෙ හිතන්නේ. දාහනේ දෙන කාන්තාවගේ ඉතර අවට ගන්න පුළුවන්. එයත් එක අනාතිර ඇසිරෙන්න පාවුනාට පස්සේ සාසනෙ ඉන්න බෑ පරාජිකා සංඝයා ගණන් ගන්න ගෝලියෝ ගණන් ගන්න මානායක හඳුරෝ එලවනවා කිසිම තැනක පිළිගන්නේ කවුරුත් අපිට ගරු කරන්නේ ඒ පිටිපස්සෙන් එන ටික හිතුවා අර කාන්තාවගේ බත් නෙමේ ඒ කාන්තාව ඉන්න දිසාවවත් බලන්නේ මිනිස්සු ඒ රාගය කාමයේ තෘෂ්ණාව කෙනෙක් එනකොට ඒ ටික හිතන්නේ එතන තමයි වැරදෙන්නේ ඒ ටික හිතන්න පුරුදු කෙරුවොත් එයාට ඒ වැරදි ඊට පස්සේ කරන්න බෑ ජීවිතේ කවදාවත් එයා එක කරන්නේ නැහැ. ඔබ වහන්සේ ඉන්න නිසා තමයි නිර්මාණය වෙන්නේ. මගෙන් ඇහුවොත් මම වහන්සේ ඉන්න නිසා නිර්මාණය වෙන්නේ. උන්වහන්සේ ඇහුවොත් උන්වහන්සේ ඉන්න නිසා තමයි නිර්මාණය වෙන්නේ. අපි නැත්තම් මේ එකක්වත් නැහැ. පන්සිල් දෙනවද කවුරුද? දෙන්න කෙනෙක් ඉන්නපায়ে. එහෙම එකක් නැහැ. අපි නැත්තම් මේ ලෝකෙ මොකවත්ම නැහැ. අපි ඉන්න නිසා හැමදේම තියෙනවා. එහෙනම් මේ ලෝකේ මේ ඔක්කොම නිර්මාණුනේ පවතින්නේ අපි ඉන්න නිසා.